Very good morning to you. ඉතාමත්ම සුබ උදෑසනක් ඔබ සැම කෙනෙකුටම. Please be seated. ඔබට අසුන් ගන්නට පුළුවන්. Wonderful to see so many new faces and to see Suranjay and Malkanti. Such a joy. ඉතාමත්ම අලංකාරයි අද දවසේ බොහෝ අලුත් අය මේ ස්ථානයේ සිටිනවා දැකීම ඒ වගේම Suranjay Malkanti. Suranjay was my first disciple in this church. Suranjay තමයි මගේ ප්‍රථම ගෝලයා මේ සභාවේ. Now he's a big man. දැන් ඔහු ලොකු මිනිහෙක්. And I was to meet him in Israel, but now he's here. Mama ohuwa Israel deshiyedi muna gasenata samaya sitiye na oth ada dawase ohu me sthane sitinawa. You know, we can have our own plans, but it's the Lord who finally has his word. Apata apageema salasum tiyennata puluwan namuth avasanedi kriya karanne deviyan wahanse apu dessa thaba athi salasum. We have a precious sister from Belarus. Belarus welin pamilla sitinawa e anarga Shall we give a clap to her? Api ayata athwala sannadayak demuda? So we are truly becoming an international church. අපි ඒ ජාත්‍යන්තර සභාවක් බවට පත් වී තිබෙනවා. You know, the Lord gave us a prophecy that this church will impact the nations of the world. දෙවියන් වහන්සේ අපට ප්‍රපේතමය වචනයක් ගෙනවිත් කිව්වා මේ සභාව තුලින් බොහෝ දේශයන් ආශිර්වාද ලබන්නට යනවා කියලා. There's a story about Belarus about 8 or 10 years ago we sent a couple from here to Belarus. Belarus දේශය ගැන විශේෂිත දෙයක් තිබෙනවා අපේ සභාවෙන් ඒ යුවලක් අපි ආවා Belarus දේශයට. They were going for a job and I didn't know where when they said going to Belarus I was wondering where is this Belarus. ඔවුන් රැකියාවක් උදෙසා තමයි ඒ දේශයට ගියේ Belarus දේශය කිව්වහම මම දැනගෙන හිටියේ නෑ මම බැලුවා කොහෙද මෙහෙ තියෙන්නේ කියලා දේශය. I quickly went to the internet found a church for them and since then they have grown in that church and they have met this sister and today this sister is here because of that couple මං අන්තර්ජාලයට ඇතුල් වෙලා ඔවුන්ට සභාවක් සොයා දුන්නා ඔවුන් ඒ සභාවේ විශ්වාසවන්තව තවදුරටත් රැඳී සිටිනවා ඔවුන් මෑව හඳුනාගෙන තිබෙනවා ඒ දේශයේදී නේද සුමුදු කියලා හිතුවේ බොයි අයියා that's really me antige ඥාතිවරේ right okay so God is good. දෙවියන් වහන්සේ තාමත්ම යහපත්. Have you had a beautiful week? ඔබ අලංකාර සතියක් ගත කරාද? I don't know about you. I've had a beautiful week and a challenging week. මම ඔබ ගැන දන්නේ නැහැ. මම ඉතා අලංකාර අභියෝගාත්මක සතියක් ගත කරා. But the good thing is, you know, with every challenge, God has a higher program, a promotion. නමුත් යහපත් දේ නම් හැම අභියෝගයක් තුලින්ම ගියහම දෙවියන් වහන්සේ උසස් වීමක් තබා තිබෙනවා. Hallelujah. And God gives us so many opportunities. දෙවියන් වහන්සේ අපට අනර්ග අවස්ථාවන් ඒ තුලින් දෙනවා. And he takes you into higher realm of glory, higher realm of understanding how he operates. උන්වහන්සේ අපිව මහිමවත් තලයකට ඔසවනවා. ඒ වගේම දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නා වූ ආකාරය ගැන ඒ වඩා තේරුම් ගැනීමක් ඇති මට්ටමකට අපිව ඔසවනවා. In John 16:33 යොහන් 16 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ the Lord Jesus himself says I have told you these things I'm reading from the amplified so that in me you have perfect peace and confidence. මේ දේවල් මා නුඹලාට කීවේ මා තුල නුඹලාට සම්පූර්ණ සමාධානයත් නිසකකමත් තිබෙන නිස්පිනිසයි. You know it's only the Lord Jesus Christ who can give us perfect peace and confidence. දෙවියන් වහන්සේටම පමණයි අපට සම්පූර්ණ සමාධානයත් නිසකකමත් දෙන්නට පුළුවන්. In the midst of tribulation, trials, distress and frustrations. ඒ පීඩා සෝදිසිවීම ශෝකය කලකිරීම තිබෙන මාදී. Hallelujah. Hallelujah. You know in the midst of in a difficult times challenging times he can give us peace perfect peace in our hearts apahasu vatavaranayan apahasu e abiyogayan madhye pawa deviyan wahanseita apata sampurna wu samadhanaya dennata puluwan here comes instruction but be of good cheer menne obata me sthane upadeshaya pamenenawa e sthane kena numut dhairyamat wanna nirbita wanna many people when trials tribulations come they panic they are distressed and they speak the wrong words බොහෝ මිනිස්යන් ඒ අභියෝගයන් වලට මුහුණ දෙන විට අධෛර්යමත් වෙනවා පැකිලෙනවා ඔවුන් වැරදි වචන පාවිච්චි කරනවා be of good cheer that means be happy මිස්තානේ කියන ඔබ ප්‍රීතිමත් වෙන්න ධෛර්යමත් වෙන්න කියලා and look at that word it take courage be confident certain undaunted hallelujah මිස්තානේ ධෛර්යමත් වන්න කියන එක තවදුරටත් විග්‍රහ කරලා තිබෙනවා නිර්භීත වන්න නිසකකමින් සිටින්න නිශ්චිතව බිය සැක නොමැතිව සිටින්න why Here's the reason. Here's the reason. For I have overcome the world. Hallelujah. අපට එහෙම සිටින්නට පුළුවන් කියලා තිබෙනේ මක් නිසාද? උන්වහන්සේ කියනවා මම ලෝකේ ජයගෙන තිබේ. We have in us the Lord Jesus Christ, the Holy Spirit, who has overcome the world. Hallelujah. අපි තුල සිටිනව ශුද්ධාත්මනන් වහන්සේ මේ ලෝකය ජයගෙන තිබෙනවා. Now look at that. I love that last sentence. I have deprived it of power to harm you. Hallelujah. And have conquered it for you. Hallelujah. ඔබට හානි කිරීමට තිබුණා වූ බලය මම ඉවත් කර එමත් නැත්නම් පරාජය කර ඔබ උදෙසා ජයගෙන තිබේ. Hallelujah. The world cannot harm us. Hallelujah. ලෝකයට තව දුරටත් අපට හානි කරන්නට බෑ. Hallelujah. Hallelujah. Because Jesus has conquered the world on our behalf. Hallelujah. මම යේසුස් වහන්සේ අපි උදෙසා මේ ලෝකේ ජයගෙන තිබෙන නිසා. So we don't have to struggle in this world. ඉතින් තව දුරටත් මේ ලෝකේ අපි පොරබදින්නට අවශ්‍ය නැහැ. We only have to stay in his presence. Hallelujah. උන්වහන්සේගේ අභිමුඛය අපි රැඳී සිටිය යුතුයි. Be confident of what he has done for us. දෙවියන් වහන්සේ දැන්ටමත් අපි උදෙසා කර ඇති දේ ගැන නිසැකකමින් අපි සිටිය යුතුයි. Confident of who we are in Christ Jesus. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල කවුද කියන එක ගැන නිසැකකමින් අපි සිටිය යුතුයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. And in every situation there God gives more victories. හැම තත්වයකදීම දෙවියන් වහන්සේහි අවසානය වඩා ජයග්‍රාහක කරනවා. The other day we were discharging Jemima from the Lady Ridgeway Hospital. අපි ඒ Lady Ridgeway ස්පිරිතාලෙන් අපේ දියණියව ඒ ටිකට් කපාගෙන එන අවස්ථාවේදී the entire ward they receive prayer and many people receive salvation. Hallelujah. And the doctor, I prayed for the doctor as well. ඒ මුළු වෝඩ් එකේම සෙනඟ යාඥාවල් ලැබුවා, බොහෝ අය ගැලවීම ලැබුවා. ඒ ස්ථානයේ වෛද්‍යවරයාට පවා සුභාරංචිය දුන යාඥා කරා. The entire ward was like a crusade. මුළු වෝඩ් එකම හරියට සුභාරංචි රැස්වීමක් වගේ. Hallelujah. So God doesn't allow things to happen just for nothing. ඉතින් දෙවියන් වහන්සේ ඒ අහම්බෙන් දේවල් ඒ සිදු වෙන්නේ නැහැ. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Say glory. ඔබ කියන්නේ මහිමය වේවා. Glory! මහිමය වේවා. Amen. Hallelujah. You see, we have much to learn from the word of God. දේව වචනය තුලින් අපට ඉගෙන ගන්නට පුළුවන් බොහෝ දේ තිබෙනවා. We have much to learn every time we hear the word of God. There's so much to learn. දේව වචනය අපි අසන හැම මොහොතකදීම අපට අසන්නට බොහෝ දේ තිබෙනවා. That is why we need to come to the presence of God to hear the word with the right kind of attitude. ඉතින් අපි දේව වචනය අසන්නට පැමිණෙන විට අපි හරි ආකල්ප ඇතිව පැමිණෙන්නට අවශ්‍යයි. The attitude that the word of God can be trusted. දේව වචනය විශ්වාස කරන්නට පුළුවන් ආකල්පයක් ඇතිව පැමිණෙන්න ඕනේ. With the attitude that what God says he will do it. දෙවියන් වහන්සේ කියන දේ උන්වහන්සේ කරන බවට ඒ නිසැකකමක් ඇති ආකල්පයකින් පැමිණෙන්නට අවශ්‍යයි. No matter what circumstances around us say to us. අපි આવට ඒ අභියෝග ඒ අපට මොනවා කිව්වත්. So we need to have the knowledge of God's word so much in our hearts. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය පිළිබඳ දැනගැන්ම තේරුම් ගැනීම අපගේ හදවත තුළ තිබෙන්නට අවශ්‍යයි. It is the knowledge of the word of God that can give you and me absolute success in life. දේව වචනය දැනගැන්මට පමණයි දෙන්නට පුළුවන් අපිට අපගේ ජීවිතයේ නියම සාර්ථකත්වය. How much of the word of God is in your heart will determine how much success you will have in life. දේව වචනය කොපමණක් දුරට ඔබගේ හදවතේ තිබෙනවද ඒ පමණට ඔබට සාර්ථකත්වයක් දකින්න පුළුවන් ජීවිතේ. I'm talking about the God kind of success. ඒ දෙවියන් වහන්සේ ආකාර සාර්ථකත්වයයි. Jesus said, I will build my church and the gates of hell shall not prevail against it. යේසුස් වහන්සේ කිව්වා මම මාගේ සභාව ගොඩනගනවා ඒ පාතාලයේ දොරට ඊට එරෙහි වෙන්නේ නැහැ කියලා. And Jesus said, I will build my church. He was referring to the body of Christ, the church. යේසුස් වහන්සේ කිව්වා මම මගේ සභාව ගොඩනගනවා කියලා ක්‍රිස්තුස් වහන්සේගේ ශාරීරික සභාව ගැන උන්වහන්සේ ස්ථානයේ කතා කරේ. Now how does Jesus build his word? කොහොමද යේසුස් වහන්සේ උන්වහන්සේගේ සභාව ගොඩනගන්නේ? He builds his word, the church with his word. උන්වහන්සේ සභාව ගොඩනගන්නේ දේව වචනය කරන කොටගෙනයි. By feeding the church, the body of Christ with his word. ක්‍රිස්තුස් වහන්සේගේ ශාරීරික සභාව දෙවියන් වහන්සේගේ වචනයෙන් පෝෂණය කරමින්. So every time the word comes to you, ඉතින් දේව වචනය ඔබ වෙත පැමිණෙනා වූ හැම මොහොතකදීම, the word will nourish you, will feed you, will strengthen you and build you up. දේව වචනය ඔබව පෝෂණය කරනවා, ඔබට ශක්තිය දෙනවා, ඔබව ගොඩනගනවා. Now remember, Jesus didn't say I will build the members of the church. He says, I will build the church. ඔබ බලන්න මේ ස්ථානයේ යේසුස් වහන්සේ කිව්වේ නැහැ සභාවේ සෙනඟ මම ගොඩනගනවා කියලා. නමුත් කිව්වේ මම සභාව ගොඩනගනවා කියලයි. Like for instance, when you eat your breakfast in the morning, උදාහරණයක් ලෙස ඔබගේ උදේ ආහාර වේල ඔබ ගත්තාම, You're not saying, okay, today my breakfast, I'm feeding my leg. ඔබ කියන්නේ නැහැ අද දවසේ මගේ උදේ ආහාරයෙන් මම මගේ කකුල පෝෂණය කරනවා කියලා කියන්නේ නැහැ. Lunch I will feed my hands. දවල් ආහාරය ගත්තම මගේ දෑත් මම පෝෂණය කරනවා කියලා ඔබ කියන්නේ නැහැ. Dinner I will feed my back. මේ රාත්‍රී ආහාරය ගත්තම මගේ කොන්ද මම පෝෂණය කරනවා කියලා අපි කියන්නේ නැහැ. නැහැ. Every time you eat food, physical food, it nourishes your entire body. ඔබ භෞතික ආහාර ගන්නව හැම අවස්ථාවකදී ඔබගේ මුළු ශරීරය පෝෂණය ලබනවා. It goes into every member, every part. How small it is, it feeds, it nourishes, it strengthens your body. ඔබගේ ශරීරයේ කුඩාම මොන අවයවය වුණත් හැම අවයවයකටම පෝෂණය දෙනවා ඔබ ගන්නව ආහාරය. There's something for every part of your body when you partake of food. ඔබ ආහාර ගන්න අවස්ථාවේදී ඔබගේ ශරීරයේ හැම කොටසකටම ඒ ආහාරයෙන් කොටසක් අයිති වෙනවා. In the same way, when the Holy Spirit brings the word to you. ඒ ආකාරයෙන්ම ශුද්ධාත්මන් වහන්සේ ඔබ වෙතට වචනය ගෙන එන විට the Holy Spirit brings the word to the church like this morning right now. අද උදෑසන වගේ සභාව උදෙසා සභාව වෙතට දේව වචනය ගෙන එන විට ශුද්ධාත්මන් වහන්සේ You may be a new Christian, you may be a older Christian, a mature Christian, whoever you are. ඔබ අලුත් කිතුණුවෙකු වෙන්නට පුළුවන් ඔබ කාලයක් සිට කිතුණුවෙකු වෙන්නට පුළුවන් ඔබ කවුරු වුණත් මේ ස්ථානයේ ඔබ අද දවසේ සිටිනවා There's something for everyone by the Holy Spirit. මේ ස්ථානයේ ශුද්ධාත්මන වහන්සේ තුල ඔබ හැම කෙනෙකුටම යම් දෙයක් තිබෙනවා. Because the Holy Spirit knows the needs of every person. මන්ද ශුද්ධාත්මන වහන්සේ අපි හැම කෙනෙක්ගේම අවශ්‍යතාවය දන්න නිසා. Hallelujah. So this morning there's something for you to take to today. ඉතින් අද උදෑසන ඔබට රැගෙන යන්නට යම් දෙයක් මේ ස්ථානයේ තිබෙනවා. The ministry of the Holy Spirit and the ministry of the word will build us up as a church. ශුද්ධාත්මන වහන්සේගේ වචනේ ශුද්ධාත්මන වහන්සේ අද දවසේ ඔබව මාව ගොඩනගන්නට යනවා. Hallelujah. They say there's something for me today. ඔබ කියන අද දවසේ මාව උදෙසා යම් දෙයක් තිබෙනවා. There's something to build me up today. අද දවසේ මාව ගොඩනගන්නට දෙයක් තිබෙනවා කියලා ඔබ කියන්න. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. You know, the ministry of the word and the ministry of the Holy Spirit is so important. ශුද්ධාත්මන වහන්සේගේ සේවය දේව වචනේ සේවය අති තාමත්ම වැදගත්. Now I want to focus on one scripture that the Lord Jesus spoke in John 15 verse 5. මම කැමති යොහන් 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ යේසුස් වහන්සේ කිව්වව කාරණාව ගැන ඔබගේ අවධානය යොමු කරන්නට. Now we are continuing on this series of every Christian being a soul winner. හැම කිතුණුවෙක්ම ආත්ම දිනා ගන්න කියනවා වූ මාතෘකාව යටතේ තමයි අපි දිගින් දිගටම කතා කරන්නේ. But let's before we come to that, you know, I want to share some important insight on this scripture. අපි මේ මාතෘකාවට යන්නට ප්‍රථමයෙන් මේ පදය ගැන යම් කිසි දෙයක් ඔබට පෙන්වන්නට කැමතියි. Because I have been meditating on this scripture and something has changed in my life. මේ පදය මම මෙනෙහි කරමින් පැවතුනා ඉතාමත්ම විශේෂ දෙයක් මගේ ජීවිතයේ සිදු වී තිබෙනවා. Jesus said, I am the vine and ye are the branches. මේ ස්ථානයේ කියනවා මිදි වැල මමය නුඹලා අතුය. Jesus said, I am the vine, you are the branches. යේසුස් වහන්සේ කියනවා මිදි වැල මමය නුඹලා අතුය. So in other words, Jesus saying, I am the stem and you are the branches. එහෙමත් නැත්නම් යේසුස් වහන්සේ මේ ස්ථානයේ කියනවා මම තමයි කඳ ඔබ තමයි අතු. Now I want you to think about it. මම කැමති ඔබ මේ ගැන සිතනවට. So the stem and the branch, they are connected, isn't it? කඳ සහ අතු එකට සම්බන්ධ වෙලා තිබෙනවා. එහෙම නේද? And the same life that is in the stem is in the branch. කඳේ තිබෙනා වූ ඒ ජීවණයම තමයි අතුවලත් තිබෙන්නේ. So when Jesus said, I am the vine and you are the branches. යේසුස් වහන්සේ කියන විට මම කඳ එහෙම නැත්නම් මම මිදි වැල ඔබ අතුය කියලා. It's referring that Jesus and I have become one. ඒ කියන්නේ එතනින් අදහස් වෙන්නේ යේසුස් වහන්සේත් මමත් එක්කෙනෙක් බවට පත් වී තිබෙන බවයි. It is the life of Jesus that flows into me now. යේසුස් වහන්සේගේම ජීවණයම තමයි මා තුළ දැන් ගලන්නේ. Hallelujah. Hallelujah. Have you thought about this? ඔබ මේ දේ ගැන සිතා තිබෙනවද? This is so powerful. මේක ඉතාමත්ම බලවත්. We are one in Christ Jesus. අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ ඒකත්වයකට පැමිණ තිබෙනවා. The same life that is in Jesus is now flowing in me. යේසුස් වහන්සේ තුළ තිබුණා වූ එම ජීවණයම දැන් මා තුළ තිබෙනවා. Now when you look at the Bible. ඔබ බයිබලයේ දෙස බැලුවහම there are different truths in the Bible. ඒ වෙනස් වූ සත්‍යතාවයන් තිබෙනවා බයිබලයේ තුල. There is a lesser truth and there's a greater truth. ඒ සත්‍යතාවය ඒ අඩුවෙන් තියෙන එක අඩු මට්ටමකුත් තිබෙනවා සත්‍යතාවයේ වැඩි මට්ටමක් තිබෙන දේවලුත් තිබෙනවා. Now there are lesser truths and there are greater truths e satyatave adu mattamakin tibena karanawalu tibena satyatave wedi mattamen tibennaw karanawalu tibena udaharanayak lesa gaththama when we say I am a disciple of Jesus Christ api kiyuwahama api deviyan wahansege goleyan kiyala Jesus wahansege goleyan kiyala that is a wonderful truth eka itamathma anarga satyatavaya that means I am a follower of Christ e kiyanne mama Christus wahanse anugamane karanne but it is a lesser truth namuth eka e adu mattame elidaravimak adu mattame e satyatavaya now the apostle Paul said ye are ambassadors of Christ Paul tuma kiyana numba Jesus Christus wahansege thanapati waru kiyala now that is a higher truth eka ita wada usas wu satyatavaya because an ambassador is a representative the one who's been released authority to represent a country thanapati vare kiyala kiyanne niyojitayek yam kisi deshayak e niyojane karannata nidahas kara tibennawu kenek that's wonderful eke ithamath manargay so when I say I am an ambassador of Christ mama kiyuwama ma Christus wahansege thanapati vare kiyala that means wherever I go I carry authority e kiyanne mama yannawu hama sthanayekama mama aadhipathyen gaman karanawa I am a representative of Jesus Christ mama Jesus Christus wahanseva niyojane karannek but look at this truth here namuth me sthane tibennawu me satyatavaya desa obata balanna this is even higher hallelujah eetat wada usasu satyatavaya it's not talking about being a follower me katha karanne anugamane karana deyak gana nemei it's not talking about being a representative me katha karanne niyojitayek wima gana nemei this is speaking about being one with Christ me katha karanne Christus wahanseth samaga ekatwen sitima gana wow this is too powerful if you meditate on it meka desa oba e menihi karotin meka ithamathma balavat see the word of God has to be studied and meditated e deva වචනය දිගින් දිගටම ඔබ අධ්‍යයනය කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ. No many Christians are not living according to the quality of life God expects his children to live. බොහෝ කිතුනුවන් මේ දෙවියන් වහන්සේ ඒ මූලිකව ඒ ජීවත් වෙන්නට නියම කළා වූ ඒ සම්පූර්ණ ජීවිතය ජීවත් වෙන්නේ නැහැ. The reason is that they don't study the word they don't take time to meditate and to think about the word of God ekata hetuwa vela tiyenne deva daruwan deviyan wahansege daruwan deva wacchane menihi karanna adhyayane karannata welawa denne nathi and many have not been taught boho aye wagema boho ayata uganwala nathi nisai jesus said I am the vine you are the branches jesus wahanse kiwa mama midi welai numbala athui say I am a branch oba kiyanne mama attak the life of God is flowing through me deviyan wahansege jeevane ma thulin gaman karana I can never be poor mata kisi davasaka dugiva sitinna I can never be a failure mata kisi davasaka parajitek wenna baha I have the life of God in me deviyan wahansege jeevane ma thulai I have the life of God in me deviyan wahansege jeevane ma thulai is flowing through me e jeevane ma thula galayena is flowing through me ma thulin galagena yanawa hallelujah hallelujah in my body in my cells in my bones the life of God mage sharirithula mage sailithula mage atakata තුල දෙවියන් වහන්සේගේ ජීවනයේ ගමන් කරනවා hallelujah hallelujah now have you noticed the branch is the one that produces fruit ඔබ තේරුම් අරගෙන තිබෙනවද ඒ අතු තමයි ඵල නිපදවන්නේ hallelujah hallelujah the fruit is in the branch ඒ ඵල නිපද වෙන්නේ අතු තුලයි but the source of energy the sap is from the stem නමුත් ඒ ශක්තිය පැමිණෙන්නේ ඵල නිපදවන්න ඒ කඳ තුලින් එහෙමත් නැත්නම් වැල තුලින් So we are the branches. ඉතින් අපි තමයි අතු. We are the fruit bearing part. අපි තමයි ඒ ඵල දරන්නව කොටස. Hallelujah. So we have to produce fruit. ඉතින් අපි ඵල දැරිය යුතුමයි. Hallelujah. Jesus said if you remain in me you shall bear much fruit. යේසුස් වහන්සේ කිව්වා මා තුල ඔබ රැඳී සිටියොතින් ඔබ ඵල දරන්නට යනවා කියලා. Now what did he mean by remaining in him? මොකද උන්වහන්සේ තුල රැඳී සිටිනවා කියන එකෙන් අදහස් කරේ? It is remaining in this revelation. ඒ කියන්නේ මේ එලිදරව්ව තුල රැඳී සිටීමයි. If you get hold of this revelation and hold on to it make it your mindset you will produce fruit and more fruit hallelujah ඔබ මේ එලිදරව්වීම අල්ලගෙන මේ එලිදරව්වීම ඔබගෙම කරගත්තොතින් ඔබ දිගින් දිගටම ඵල දරන්නෙක් වෙන්නට යනවා hallelujah say I'm a branch ඔබ කියන්නේ මම අත්තක් I'm bearing fruit මම ඵල දරනවා hallelujah because the life of God is flowing in me මන්ද දෙවියන් වහන්සේගේ ජීවනය මා තුල ගලන නිසා you know the branches don't struggle to bear fruit ඔබ දන්නවද අත්ත පොරබදින්නේ නැහැ ඵල දරන්නට this rambutan season is coming soon Rambutan kale ita ikmanin pavinena I'm looking forward for that Mama balang sitino e kale And durian I'm looking forward for durian E wagema durian kale pavinena I might be unpopular there etanna echirama prasiddha see the branch doesn't struggle branch doesn't say I'm going to produce durian I'm going to produce mangoes atta porabadinne neha mama durian nipadawannata yanawa mama kohoma hari me amba nipadawanawa kiyala atta ehema porabadinne neha it's just connected to the tree e kandata sambandhawa sitinawa and the energy flows e shaktiya ehemath naththam e avashya poshane saraya the sap ඒ සාරය පැමිණෙනවා කඳ තුලින් and they produce fruit එවිට ඵල නිපද වෙනවා hallelujah hallelujah you know that is why we are called to produce fruit ඒක නිසායි අපිව කැඳවා තිබෙන්නේ ඵල දරන්නට if you are a child of god if you are a christian born again christian you have to produce fruit ඔබ දේව දරුවෙක් නම් නැවත උත්පාදනය වෙච්ච ඔබ ඵල දරන්නට අවශ්‍යමයි there are two types of fruit internal fruit and external fruit ඒ ඵල වර්ග දෙකක් තිබෙනවා ඒ ඇතුළාන්තයේ ඵල සහ පිටස්තරයේ ඵල the internal fruit is the fruit of the spirit the human spirit atulante phala ævilla manushya aathme tibenna u phala the character of christ in us christus wahansege charithe apatula tibenna u but the external fruit is winning souls namuth pitastare phala ævilla aathma dina ganimai hallelujah hallelujah the external the fruit is winning souls pitastare phala ævilla api dina ganna u aathmai hallelujah hallelujah so we have to produce fruit ඉතින් අපි ඵල දරන්නටම අවශ්‍යයි. In John chapter 15 verse 16. යොහන් 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ. After this teaching on the branch and the vine. මේ මිදිවෙල සහ අත්ත ගැන ඉගැන්වීමට පසුව. Here is Jesus, you know, wrapping up that teaching. යේසුස් වහන්සේ ඒ සාරාංශගත කරනවා මේ සම්පූර්ණ කතාවම. You have not chosen me but I have chosen you. නුඹලා මා තෝරා ගත්තා නෝ මම නුඹලා තෝරා ගනිපත් කළෙමි. Wonderful truth. ඉතාමත් අලංකාර සත්‍යතාවයක්. You know, today you cannot be seated here unless Jesus chose you. අද දවසේ මේ ස්ථානයේ ඔබ වාඩි වෙලා සිටින්නේ නැහැ දෙවියන් වහන්සේ ඔබව තෝරගෙන නැත්නම්. Today Suranjaya will not be seated here if God didn't choose him. සුරංජය අද දවසේ ස්ථානයේ වාඩිලා සිටින්නේ නැහැ දෙවියන් වහන්සේ ඔහු අද දවසේ තෝරගෙන නැත්නම් 23 years ago අවුරුදු 23කට ප්‍රථම ඔහුව තෝරගත්තා we were showing a Jesus film in the junction අපි යේසුස් කියනවා ඒ චිත්‍රපටිය පෙන්වුවා හන්දියේ සුරංජය was about 12 13 years old සුරංජයට අවුරුදු 12ක් 13ක් ඇති එතකොට වයස I still remember he had filled a slip not even with a pen with a pencil මට තවමත් මතකයි පෑනකින්වත් නෙමෙයි ඒ කූපණයේ පුරවලා තිබුණේ පැන්සලකින් but today නමුත් අද දවසේ god has changed his life දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතය වෙනස් කරලා hallelujah hallelujah because god has chosen him මන්ද දෙවියන් වහන්සේ ඔහුව තෝරගෙන තිබෙන නිසා we didn't choose him ඔහු ඔහුවම තෝරගත්තේ නැහැ today you are here because god has chosen you අද දවසේ ඔබ මේ ස්ථානයේ සිටින්නේ ඔබව දෙවියන් වහන්සේ තෝරගත්ත නිසායි maybe you don't understand it ඔබට ඒ දේ තේරුම් ගන්නට බැරි වෙන්නට පුළුවන් out of the many millions and thousands of people he chose you මිලියන ගණන් දහස් ගණන් සෙනඟ අතරේ දෙවියන් වහන්සේ ඔබව තෝරගත්තා that means you are special ඒ කියන්නේ ඔබ විශේෂයි hallelujah tell the next person I'm special ඔබ අසල සිටින කෙනාට කියන්න මම විශේෂයි hallelujah hallelujah god has seen I'm special දෙවියන් වහන්සේ දැකලා තිබෙනවා මම විශේෂයි And it says I have appointed you. ඒ වගේම මේ ස්ථානයේ කෙනා මම නුඹ පත් කර තිබෙනවා. I have planted you so that you might go and bear fruit and keep on bearing and that your fruit will be lasting that it may remain and abide. Hallelujah. නුඹලාව මා රෝපණය කර එහෙමත් නැත්නම් මම නුඹලාව පැල කරලා තිබෙනවා කියලා කියනවා. නුඹලා ගොස් පල දරන පිණිසත් දිගින් දිගටම පල දරන පිණිසත් You know, Jesus is saying why he chose you. Yesus wahanse me sthane kena ai numbalawa mama thoragatte. Not just to bless you but to make you a blessing. Obata aashirwad karannata pamanak nove oba aashirwadayak wana pinisai. Why do we plant a mango tree or a rambutan tree? Ai api rambutan gahak e amba gahak pala karanne. You know not just to say I have a lovely rambutan tree. Aa mata lassana rambutan gahak tiyena kiyala kiyanne nemei. After 30 years that is if that is only a rambutan tree. Avurudu 30 ekata passeth eka nikamma nikan rambutan gahak vitarai na. You will want to cut it down. Oba eka kapala iwat karai. Because you planted it because of the fruit. Oba pala kare eke pala ni Hallelujah. Hallelujah. And the fruit was not for the tree, it was for outsiders. ඒ ඵල ඇවිල්ලා ගහට නෙමෙයි නමුත් අනිත් මනුෂ්‍යයන්ට භුක්ති විඳින්නට. The benefit of the fruit is not for the tree. ඒ ඵල තුරේ ඒ වාසය ඇවිල්ලා ගහට නෙමෙයි නමුත් ඒක භුක්ති විඳින්නව මනුෂ්‍යයන්ට. Hallelujah. Hallelujah. Amen. Amen. The reason why God chose you දෙවියන් වහන්සේ ඔබව තෝරගන්නට හේතුව is to bless others. අන් අයට ඔබ තුලින් ආශිර්වාද කිරීමටයි. Hallelujah. Hallelujah. Of course to bless others God has to bless you first. ඇත්තටම අනිත් අයට ආශිර්වාද කරන්න නම් දෙවියන් වහන්සේ ඔබට ප්‍රථමයෙන් ආශිර්වාද කරනවා. Because you can't give what you don't have. මන්ද ඔබට නැති දෙයක් තව කෙනෙකුට දෙන්නට බැරි නිසා. Of course God is going to bless you. ඇත්තටම දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවාමයි. And says so that whatever you ask the Father in my name as presenting all that I am he may give it to you evita numbala mage naamen piyanan gen illena o nema deyak numbalaata denneya what a privilege this is ketaram anarga bhagyakda me hallelujah hallelujah we are called to be fruit bearing christians apiwa kandawa tibenne pala daranna o kitunwan wimatai we are called to reproduce apiwa kandawa tibenne navatha nishpadane karannatai if you look at the world ඔබ ලෝකයේ දෙස බැලුවොතින් you know god created the world to reproduce there's a cycle of production reproduction දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ දිගින් දිගටම නැවත නිෂ්පාදනය සිදුවීමටයි human beings produce other human beings ඒ මානුෂ්‍ය වර්ගය තවත් මානුෂයන්ව නිපදවනවා trees produce fruit and seeds and other trees ගස්කොළන් ඒ තව පළතුරු නිපදවල ඒ පළතුරු වල බීජ තුලින් තවත් ගස් හට ගන්නවා but once you become a spiritual child of god නමුත් ඔබ දෙවියන් වහන්සේගේ ආත්මික දරුවෙකු වුණ අවස්ථාවේදී chosen by god දෙවියන් වහන්සේගෙන් තෝරගත් කෙනෙක් බවට පත් වෙනහම god intended you to reproduce there's a cycle of reproduction දෙවියන් වහන්සේ ඔබට ඒ නැවත නිෂ්පාදනය කරන්නට තමයි ඔබව මවා තිබෙන්නේ hallelujah hallelujah so you have a purpose ඉතින් ඔබට අරමුණක් තිබෙනවා i have a purpose මට අරමුණක් තිබෙනවා God chose you because he has a purpose for you. දෙවියන් වහන්සේ ඔබව තෝරගත්තේ ඔබ උදෙසා අරමුණක් තිබෙන නිසායි. Through you to produce fruit. ඔබ තුලින් ඵල නිපදවන්නටයි. Through you to populate his kingdom in this world. ඔබ තුලින් උන්වහන්සේගේ රාජ්‍ය පතල කරන්නටයි. And unless you understand that. ඔබ මේ දේ ඒත්තු ගන්නකම් you will live a purpose a life without purpose on this earth. ඔබ කිසිම අරමුණක් නැති ජීවිතයක් තමයි මේ පොළවේ ගත කරන්න යන්නේ. You can be a Christian and yet live a life without purpose. ඔබට පුළුවන් කිතුණුවෙක් වෙලා ඉඳ ලත් ඒ අරමුණක් නැති ජීවිතයක් ගත කරන්නට So you have the stem you have the branches ඉතින් ඔබට කඳ තිබෙනවා ඔබ ඒකේ අතු And then you have the fruit ඒ වගේම ඵල තිබෙනවා And in the fruit there is seed ඒ ඵලය තුල තිබෙනවා බීජ And the seed has power to reproduce ඒ බීජ වලට බලය තිබෙනවා නැවත නිෂ්පාදනය කරන්නට Hallelujah Say I have the power to reproduce ඔබ කියන්නේ මට බලය තිබෙනවා නැවත නිෂ්පාදනය කරන්නට I have the power to reproduce මට බලය තිබෙනවා නැවත නිෂ්පාදනය කරන්නට I'm called to be a soul winner මාව කැඳවා තිබෙන ආත්ම දිනන්නෙක් වීමට Hallelujah I'm called to be a soul winner මාව කැඳවා ඇත්තේ ආත්ම දිනන්නෙක් වීමට Hallelujah Hallelujah Praise God. Prashansa. Then the next person you are a soul winner. ඔබ අසල සිටින කෙනාට කියන්නේ ඔබ ආත්ම දිනන්නේ කියලා. I'm delighted, you know, that people are going out to win souls. මම ඉතා උද්‍යෝගීමත් මානුෂයන් එළියට යන නිසා ආත්ම දිනා ගන්න. That you might go and bear fruit. මෙස්ථානයේ කියන නුඹලා ගොස් ඵල දරන පිණිස කියලා. No, you cannot bear fruit in the church. ඔබට සභාව තුල ඉඳගෙනම ඵල දරන්නට බෑ. Of course internal fruit you can bear in the church. අනිවාර්යයෙන්ම අතුලන්ත ඵල දරන්නට පුළුවන්. That you can love one another, be kind to one another. එකිනෙකනට ප්‍රේම කරන්නට පුළුවන්, එකිනෙකනට කරුණාවන්ත වෙන්නට පුළුවන්. But the it says you have to go out to produce fruit namuth me sthane kiyenawa numbala gos pala daran ekena eliyata yannata awashyai because the souls that need winning is outside the lost ones are outside ekena nathimunu senaga galawima awashya senaga sitinne pitastare nisa inside is all saved ones all saints of god here මේ අතුලන්ත ඉන්නේ ඔක්කොම ඒ ශුද්ධවන්තය දෙවියන් වහන්සේ විසින් ඒ ගලවා ගත්තා How many saints are here මේ ස්ථානේ ශුද්ධවන්තය කී දෙනෙක් සිටිනවද Hallelujah. Hallelujah. Amen. Amen. Actually the church exists not for the church. ඇත්තටම සභාව පවතින්නේ සභාව උදෙසා නෙවෙයි. The church exists for the world. සභාව පවතින්නේ ලෝකයේ උදෙසායි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. We come together to be stirred up, to be fired up and to go out and produce fruit. එකට පැමිණෙන්නේ උද්‍යෝගීමත් වෙන්නට ඒ දැවීම අරගෙන එළියට යන්නටයි. So everywhere you go you are a soul winner. ඉතින් ඔබ යන්නේ නැතන ඔබ ආත්ම දිනන්නේක්. Hallelujah. Hallelujah. Because the life of God is in you. මන් දෙවියන් වහන්සේගේ ජීවනය ඔබ තුල නිසා. You're carrying the presence of God. ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛය රඳවාගෙන යන්නේ. You have something to give others. ඔබට අන් අයට දීමට යම් දෙයක් ඔබ තුල තිබෙනවා. Say I have something to give. ඔබ කියන්නේ මට දෙන්න දෙයක් තිබෙනවා. Hallelujah. Hallelujah. I'm not a beggar anymore. මම තවදුරටත් හිඟන්නේක් නෙවෙයි. I have the life of God. මට දෙවියන් වහන්සේගේ ජීවනය තිබෙනවා. Hallelujah. I have a message that the world needs to hear. ඒ ලෝකය අසන්න බලාපොරොත්තු වන්නව පණිවිඩය තිබෙන මා ළඟයි. I have a message the world has to hear. ලෝකයේ ඇසිය යුතු පණිවිඩයක් මා ගාව තිබෙනවා. I have the gospel that God has transmitted into my spirit. දෙවියන් වහන්සේ මගේ ආත්මේ තබ ඇති සුභාරංචිය තිබෙනවා මිනිසයන්ට දෙන්නට මා තුළ. Remember Psalm 67 verse 2. ගීතාවලිය 67 වෙනි පරිච්ඡේදයේ දෙවැනි පදය අපි බලමු. We were looking at this scripture a few weeks ago. ඒ සති කිහිපයකට පෙර අපි මේ පදයේ දෙස බැලුවා. We are taking from the Living Bible version. ඒ Living Bible කියනව පරිවර්තනෙන් තමයි මේක ගන්නෙ. I know every Bible is living. මම දන්නවා හැම Bible එකක්ම ජීවමානයි. But this version gives a accurate translation. It says it is a prayer of King David. මේ දාවිත් රජතුමාගේ යාඥාවක්. He says send us around the world with the news of your saving power and your eternal plan for all mankind. මුළු ලෝකය පුරාම අපිව යවන්න කියලා කියනවා ඒ ඔබගේ ඒ ගැළවීමේ බලය ඇති පණිවිඩය අරගෙන හලෙලූයි සදාකාල සැලැස්ම මුළු මනුෂ්‍ය වර්ගයාට ඇති සදාකාල සැලැස්ම ප්‍රකාශ කර What a wonderful prayer this is කතරම් අනර්ග යාඥාවක්ද මේ Now remember David did not have a revelation බලන්න that we have දාවිත් රජතුමාට අපට අද වගේ තිබෙන්නා වූ එලිදරව්වීමක් තිබුණේ නැහැ ඒ වෙන විට. But yet in the Holy Spirit prays to David. ඒ වුණත් සුද්ධාත්මයන් වහන්සේ ඔහු තුලින් යාඥා කරන ආකාරයයි මේ. Send us around the world with this news. අපිව මේ මුළු ලෝකේ පුරා යවන්න කියලා කියන මේ සුභාරංචිය සමඟ. Because this news is has the saving power. මන්ද මේ සුභාරංචියට ඒ ගැළවීමේ බලය තිබෙන නිසා. It is the answer to all mankind's problems. මුළු මානුෂයාගේම ඒ ප්‍රශ්න වලට විසඳුම මේ තුල තිබෙනවා. It is a solution to the nations. ඒ මුළු දේශයන් වලටම විසඳුම මෙයයි. That is that God has a plan for mankind. ඒ කියන්නේ දෙවියන් වහන්සේට හැම මිනිසෙකු දෙසම සැලැස්මක් තිබෙන බවයි. And that plan is an eternal plan. ඒ සැලැස්ම ඇවිල්ලා සදාකාලික සැලැස්මක්. Many do not know it. අපි ඒ සැලැස්ම දන්නේ නැතිකොට. Many do not know this plan. අපි මේ සැලැස්ම දන්නේ නැතිකොට. And because of that they are living as orphans. ඒක නිසා ඔවුන් ඒ අනාථය වගේ ජීවත් වෙනවා. When we were in hospital there was a little girl who was brought to the next bed. අපි ස්පිරිතාලේ ඉන්නකොට ඒ අසල ඇඳට තවත් දියණියක් ගෙනාවා. This child is 9 years old. The birthday was yesterday. She had taken 11 panadols. මේ දරුවට අවුරුදු 9යි. ඇයගේ උපන්දිනය තිබුණා. එදා දවසේ ඇය panadol 9ක් එකවර අරගෙන. 11ක්. 11ක්. And three children in the same class they have had a panadol party. ඒ class එකේ 3 දෙනෙක්ම එකට panadol පාටියක් තියලා. See this is the state of the world today. මේක තමයි ලෝකයේ තත්ත්වය. Because they have never heard of a savior called Jesus. Man don kisi davasak Jesus wahanse kiyannao galawum kara gana asala nathi nisa. They have never heard this good news. On kisi davasak me subaranchi asa nathi nisa. Someone had to tell. Kawuru hari kiyannatama avashyai. Hallelujah. Hallelujah. I believe God put me there to tell this little girl and the family. මම විශ්වාස කරනවා මාව දෙවියන් වහන්සේ ස්ථානයේ තැබුවේ මේ කුඩා දැරියටත් ඒ වගේ මේ පවුලටත් කියන්නටයි. You know, sometimes you're wondering when situation why Lord what am I doing in this hospital samahallawata yam prashna athi unahama api hitenawa ai swamini mehema une ai mam me ispirithalek inne but now I know after this happened because they got wonderfully saved namuth me dewal sidunahama dan mama dannawa ai kiyala manda own galawima labuwa nisa hallelujah and they're going to come to this church very soon oni taikmanin me sabahawata paminennata yanawa praise the lord prashansa weva is that wonderful eki tamatma nargai neda when was the last time you prayed and said send me lord kavada doba avasana vatavata kiwwe swamini mava yawanna kiyala oba yaadne abinilluwa many times our prayers are about ourselves our needs our you know our situation boho velawata ape yaagnyawa lavilla ape tattwayan apata awashya dewal gana thamai api yaagnya karanne but we need to pray this prayer with the bottom of our heart namuth ape hadawate athulaanthenma api meweni yaagnyawak karannata awashyai lord send me out to win somebody's soul swamini ada dawase mawa eliyata yawanna eka aathmayak hari dina gannata because that soul will die that soul will be eternity a lost eternity unless I go and tell. Mande aathmaya e nathivi yanawa mama onta kiwwe nathna sadakalika nathivimakata on bhajane wenawa. You know, saving a soul is saving that person's destiny, you know, life for eternity. Aathmayak dina ganeema ævilla e manushyage sampurna iranama wenas kirima ehemath naththan sadakalika iranama wenas kirimai. You know, when a loved one of us, I said this before, when a loved one of us gets sick, we go the extra mile. We don't mind spending any amount of money just to save that person from dying. අපි ප්‍රේම කරන කෙනෙක් යම් අසනීප තත්වයකට ලක් වුණාම අපි කොයිතරම් මිලයක් ගෙවන්නට වුණත් ඒ ජීවිතේ බේර ගන්නට උපරිම දෙයක් අපි කරනවා. But yet we can only save that person from physical death. ඒ වුණත් ඒ මිනිස්යාගේ ශාරීරික මරණයෙන් විතරයි අපට ඔහුව ගලව ගන්නට බේර ගන්නට පුළුවන්. Yet that person is going to die anyway after some time. කවදා හරි දවසක ඒ මිනිස්යා මැරෙන්නටම යනවා. But saving a soul, a person's soul, you are saving that person for eternity. නමුත් කෙනෙකුගේ ආත්මය ඔබ දිනා ගන්නවා කියලා කියන්නේ මිනිසයාගේ සදාකාලය ඔබ දිනා ගන්නවා කියන්නේ සදාකාලික මරණයෙන් ඔහුව ගලව ගන්නවා කියන එකයි. How much more important that is. කතරම් වඩා ඊට වඩා කොච්චර වටිනවද ඒ දේ. And yet we have so many people, so many loved ones around us. ඒ වුණත් අද වෙනකොට බොහෝ අපි ප්‍රේම කරන මිනිසයන් අපි අවට ඉන්නවා. And sometimes we have never prayed and asked God, Lord, use me to win this person's soul. අපි කිසි දවසක යාඥා කරලා අහලා නැති වෙන්නට පුළුවන් ස්වාමිනි කොහොමහරි මේ ආත්මය දිනා ගන්නට මට ඕනි කියලා. I believe this series of teachings the Holy Spirit is giving you to inspire you to think more about eternity, about the loved ones that you see, about your neighbors, about your office friends. Where are they going to spend their eternity? මම විශ්වාස කරනවා මේ ඉගැන්වීම සුදාත්මන් වහන්සේ මේ කාලෙදී අපට ගෙන එන්නේ ඔබ ප්‍රේම කරනා වූ මිනිසයන් ගැන ඔබගේ ඒ වටපිටාවේ සිටිනා වූ රැකියා කරන ස්ථානයේ ඔබගේ අසල්වැසියන් ගැන තව තවත් සිතන්නට සදා කාලය ගැන සිතන්නටයි. It's time to do something about it. ඒ ගැන යම් දෙයක් කරන්නට ඔබට දැන් කාලය පැමිණ තිබෙනවා. You know, Jesus said, "Do not say there's another 4 months." යේසුස් වහන්සේ කිව්වා තවත් මාස 4ක් තිබෙනවා කියලා ඔබ කියන්න එපා. He said, "Look up and see the harvest is ripe and ready." ඔබ බලන්න දැනටමත් ඒ අස්වැන්න ඔබ උදෙසා සූදානම් තිබෙනවා. I believe in our country Sri Lanka people are ready as never before. මම විශ්වාස කරනවා දැන් මේ කාලයේ කිසි කාලයකටත් වඩා ලංකාවේ සෙනග සූදානම්. It is ready, but is the church ready? This is the question. Own sudanam namuth sabhava sudanam dekai prashnaya. I believe this is the moment we need to seize. Mama vishwasa karana me velave tamai api e negitinnata avashya velawa. If you do not seize it, we might miss this opportunity. Api me kaaledi api aswana kapa gatte naththam apata ahimi wennata yanawa. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. So soul winning is so essential for a Christian. Itin aathma dina ganeema e karantama avashya deyak itinuwe kunam. It is compulsory. Eka karantama avashya deyak. You don't say this is for the pastors and the leaders. Oba kiyanne pa meka naayakayantai sabahapalakawarunthai vitarai kiyala. You know, when a person grows up keneka vardhane sharirikawa vardhane wunahama, you know, everybody is expected to get married and reproduce. Hama kenekma e vivaha vela navatha nishpadane kirima balaapuruth wenawa. It is in the same way when you grow as a Christian. E aakarenma kitunuwe kulesa oba vardhane wunahama you are produce you are expected to grow and reproduce. Deviyan wahanse balaapuruth wenawa oba e vardhane vela navatha nishpadane karai kiyala. If you don't do, there's something wrong. Oba e de kare naththam ekena yam kisi prashnayak thibenawa. Say soul winning is my responsibility. Oba kiyana aathma dina ganima mage wagakimai. Hallelujah. Hallelujah. Say soul winning is my responsibility. Aathma dina ganima mage wagakimai kiyala oba kiyanna. In the last week Pastor Ravi spoke very powerfully and gave some practical areas as well. Ge satye Pastor Ravi thamaatma balavat lesa me sthane deshana kara ohu prayogika karana kihipayak apita dunna. I believe you have taken that CD and listened to it again and again. Ma vishwasa karana e CD pate aragena oba digin digata ma asanawa athi. The Bible, I want to say give you 3 areas why again soul winning is so important. Mama navatha obata kiyannata kemathi karana tunak ai aathma dina ganima metharam wedagath wanne kiyala. I hope this will stir you up. Man vishwasa karana me de obawa e kalattai athulanta aathma dinannata. See, when you go to heaven as a Christian, oba kitunu ekulesa swargayata gihama the best gifts that you'll receive from the Lord will be for the soul winners. Deviyan wahansegen oba labana utumma tyaga oba labannata yanne oba dina gatta wu aathmo desai. You know, do you know that when we go to heaven oba dannawada api swargayata gihama we will also face a judgment. අපි ඒ විනිශ්චයකට මුහුණ දෙන්නට යනවා. You know, that judgment is not whether we go to hell or heaven. ඒ විනිශ්චය ඇවිල්ලා ඔබ ඒ ස්වර්ගයටද එහෙමත් නැත්නම් නිරයටද යන්නේ කියන එක නෙමෙයි. But it is about what we have done with the salvation God gave us. නමුත් දෙවියන් වහන්සේ අපිට දී ඇති ගැලවීමෙන් අපි මොනවද කරලා තිබෙන්නේ කියන එක ගැන. And God is going to give crowns and gifts and different gifts to people. දෙවියන් වහන්සේ ඔටුනු ඒ වෙනස් වූ ත්‍යාග දෙන්නට යනවා ඒ It's in the Bible. ඒක බයිබලේ සඳහන් වෙනවා. And the best gifts are for soul winners. හොඳම ත්‍යාගය දෙන්නට යන්නේ ආත්ම දිනා ගැනීම සඳහා. Did you hear that? ඔබට ඇසුණද මේක? Hallelujah. Hallelujah. So that is why the Bible says he who wins souls is wise. ඒක නිසායි බයිබලේ පවසන්නේ ආත්ම දිනා ගන්නා ප්‍රඥාවන්තය කියලා. ප්‍රඥානවන්තය කියලා. So if you winning souls you are wise because you're thinking of the gifts you're getting in heaven. ඔබ ආත්ම දිනනවා නම් ඒ කියන්නේ ඔබ ප්‍රඥාවන්තයි ඔබ සිතනවා ස්වර්ගයේදී ඔබ ලැබෙන ත්‍යාගය ගැන. ඔයා තමයි ඒ දක්ෂයා. Because every gift you will get in this world you have to leave behind and go. අnder මේ ලෝකයේ ඔබට හම්බෙන හැම ත්‍යාගයක්ම ඔබ අතහැරලා යන්නටම ඕනේ. Hallelujah. Hallelujah. But the soul winners you get eternal gifts, crowns, eternal crowns. නමුත් ආත්ම දිනන්නාට ඒ සදාකාලික ඔටුන්නක් ලැබෙනවා. The crowns that will not fade away. කිසි දවසක ඒ දියවි නොයන ඔටුනු. You know I am after those gifts. මම ඒ ඔටුනු පසපස යනවා. I am the smart one. Hallelujah. මම තමයි දක්ෂයා. And I hope all of you are the same. මම දන්නවා ඔබ හැම කෙනෙක් මේ වගේ. See I'm after the best gifts. ඔබ කියන්නේ හොඳම ත්‍යාග පසුපස මම යනවා. Hallelujah. Hallelujah. Don't waste your time in anything else. වෙන දේවල් කෙරෙහි ඔබගේ කාලය නාස්ති කරන්නට එපා. Next is ඊළඟදේ soul winner is always full of life and joy. ආත්ම දිනා ගන්නෙක් ඒ ජීවණයෙන් පූර්ණව ප්‍රීතිමත්ව සිටින කෙනෙක්. You know you can always tell a soul winner from a non-soul winner. ඔබ ඒ ආත්ම දිනන්නේක් සහ ආත්ම දිනන්නේ නැති කෙනෙක් හොඳින් අඳුර ගන්නට පුළුවන් බැලුවහම because the soul winner is always you know there's some power in that person මන්ද ආත්ම දිනන්නා තුළ යම් කිසි බලයක් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතිනවා there's a joy in this that is contagious යම් ප්‍රීතිමත් බවක් තිබෙනවා ඒක ඒ නැති වී යන නැති ප්‍රීතිමත් බවක් you remember Jesus said when one sinner is repented there's a party in heaven yesus wahanse kiwa ekkene galawima labuwahama swargaye utsavayak tibenawa kiyala you know that you will be the soul winner is invited to that party oba dannawada e aathmaya dinagatte kenawa e utsavayata aaradhana karunu labanawa not physically in the spirit e sharirikawa nemei namuth aathmikawa that's why the soul winner is always happy eka nisai nirantarayenma e aathma dinaganna preethimathwa sitinne soul winner doesn't complain aathma dinanna e konduranne neha hallelujah hallelujah because he has known the joy the greatest joy on this earth manda ohu me polave e labannata puluwan uparima ප්‍රීතිය ඔහු ලැබලා තිබෙන නිසා you know when angels have parties there's no other party to match that ඒ දේව දූතයන් උත්සව පවත්වනකොට ඒ උත්සවයට සමාන කරන්නට පුළුවන් කිසිම වෙන උත්සවයක් no five star hotel will have party that angels have ඒ කිසිම තරු පහේ හෝටලයකට බෑ ඒ දේව දූතයන් පවත්වනා වූ ආකාරයේ උත්සව පවත්වන්නට say I want to be in that party ඔබ කියන්නේ මට ඒ උත්සවයේ සිටින්නට ආසයි next time you win a soul you will know what that joy is ඊළඟ සැරේ ඔබ ආත්මයක් දිනා ගත්තාම ඔබට දැනෙයි මේ ඇත්තටම මේ ප්‍රීතිය මොන වගේද කියලා I know that joy that's why I never give up ඔබ කියන්නේ මම දන්නවා මේ ප්‍රීතිය මොකද්ද කියලා ඒක නිසා මම කිසි දවසක අතහරින්නේ නැත්තේ my first one is seated there මගේ ප්‍රථම ස්ථානයේ අද දවසේ ඉඳගෙන සිටිනවා hallelujah my last ones are still increasing මගේ ඒ අන්තිම අය තවදුරටත් වර්ධනය වෙමින් සිටිනවා unstoppable hallelujah මම නවත්වන්නට බෑ hallelujah say unstoppable ඔබ කියන්නේ නවත්වන්නට බෑ glory Glory. Shout glory. ඔබ කියන්නේ මහිමය වේවා. Hallelujah. Hallelujah. See soul winners are also very prosperous. ඒ වගේම ආත්ම දිනන්නා නිතාමත්ම සඵලවත්. Because God prospers the soul winners. මන්ද දෙවියන් වහන්සේ ආත්ම දිනන්නන්ව සඵලවත් කරනවා. Because the soul winners are the biggest sponsors. මන්ද ආත්ම දිනන්නන් තමයි ඒ වැඩිපුරම ඒ පංගුකාරීත්වය දරන්නේ. For the God's evangelistic program. දෙවියන් වහන්සේගේ evangelist සේවය අනුදෙසා. Do you know that God has an evangelistic program? ඔබ දන්නවද දෙවියන් වහන්සේට evangelist වැඩසටහනක් තිබෙනවා කියලා? The end of the world will not come unless his program is finished. ලෝකයේ අවසානය පැමිණෙන්නේ නැහැ උන්වහන්සේගේ ඒ වැඩසටහන අවසන් වෙන තෙක්ම. The Bible says and this gospel shall be preached all over the world then the end will come. බයිබලයේ පවසනවා මේ සුභාරංචි මුළු ලෝකේ පුරා පැතිරෙන්න ඕනේ ඊට පස්සේ තමයි අවසානය පැමිණෙන්නේ කියලා. So that means God has a plan to catch the whole world. ඒ කියන්නේ දෙවියන් වහන්සේට සැලැස්මක් තිබෙනවා මුළු ලෝකෙම අල්ල ගන්නට. So that is the biggest business in the world today. ඒකයි මේ මුළු ලෝකෙම තිබෙනා විශාලතම ව්‍යාපාරය. So soul winners are investing in that business and they are sponsoring this business. ඉතින් ආත්ම දිනන්නන් මේ ව්‍යාපාරයට ආයෝජනය කරනවා සහ පංගුකාරීත්වය දක්වනවා. When I say ව්‍යාපාරය business I'm not talking about the worldly business. මේ ලෞකික ව්‍යාපාරයක් ගැන නෙමෙයි කතා කරන්නේ ඒ ආකාරයේ ව්‍යාපාරයක් ගැන නෙමෙයි. I'm talking about when Jesus was 12 years he said I am about in my father's business. මම කතා කරන්නේ ඒ අවුරුදු 12 දී විතර යේසුස් වහන්සේ කිව්වා මම මගේ පියාණන් වහන්සේගේ වැඩෙහි යෙදී සිටිනවා කියලා. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Are you in his business? ඔබ උන්වහන්සේගේ වැඩෙහි යෙදී සිටිනවද? And God will prosper you. එහෙනම් දෙවියන් වහන්සේ ඔබව සඵලවත් කරන්නටම යනවා. So that you be a big investor. එවිට ඔබට ඒ විශාල ආයෝජනය කරන්නෙක් වෙන්නට පුළුවන්කම ලැබෙන පිණිස. You'll never be lacking. ඔබ කිසි දවසක හිඟව සිටින්නට යන්නේ නැහැ. You know soul winners are never poor. ඔබ දන්නවද ආත්ම දිනන්නන් කිසි දවසක දුගීව සිටින්නට යන්නේ නැහැ. Hallelujah. Hallelujah. So I given 3 reasons why you should be a soul winner. ඉතින් ඔබ ආත්ම දිනන්නෙක් වෙන්නට අවශ්‍ය ඇයි කියන එක මත කාරණා තුනක් ඔබට කිව්වා දැන්. Hallelujah. Hallelujah. Praise God. Now we got to get to work. දැන් ඔබ වැඩේහි යෙදී සිටින්නට අවශ්‍යයි. Amen. Hallelujah. Shall we rise up and bless the Lord? අපි නැගිටි සිටිමු. Thank you Father. Are you blessed this morning with the word? ඔබ අද දවසේ වචන තුල ආශිර්වාද ලැබුවද? Are you blessed? ඔබ ආශිර්වාද ලැබුවද? Should stand and Hallelujah. Worship team. Glory be to God. Lo brasi kere bobo shan. Let's speak in tongues. Seek kere bobo. අපි අනේ භාෂාවෙන් ඥාඥා කරමු. Let that word soak into your spirit. ඒ වචනේ ඔබගේ ආත්මයට උරා ගන්නට ඔබ සලස්වන්න. And pray this prayer. සහ මේ ඥාඥාව ඔබ ඥාඥා කරන්න. Say Lord send me. පියාණනි මාව යවන්න කියලා ඔබ කියන්න. Hallelujah send me Lord send me Lord. ස්වාමිනි මාව යවන්න කියලා ඔබ කියන්න. Oh to win one soul. එක ආත්මයක් හරි දිනන්නට. To you know every one soul is so important. හැම ආත්මයක්ම ඉතාමත්ම වැදගත්. You know that one soul. ඒක ආත්මය. Would be a greatest evangelist. ඒ විශාලතම ඉවැන්ජලිස්ට් වරයා වෙන්නට පුළුවන්. Hallelujah. Hallelujah.